ව්‍යවස්ථානුකූලව තියෙන්නේ ඒක පළාත් සභා ඇමතිට වෙන් කරන්න කියන එක. මෙතෙක් දුර අවුරුදු 10ක් වැරදි ව්‍යවස්ථානුකූල නොවේ කටයුතු කළා තියෙන්නේ. නීතියට පටහැනිව කටයුතු කළා. අගමැති ජනාධිපති දෙපොළම කිව්වේ අපි ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් මේක කිසිසේත්ම බාධාවක් ඇති නොවන විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. මෙතන තියෙන මුදල් වෙන් කළා තියෙනවා. වෙන් කිරීම අපිට අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම ඒ පළාත් සභාවට පාවිච්චි කරන්න. මුදල් කොමිසමේ සභාපතිවල තිබ්බා අපට ගිය ජනවාරි මාසේ. ඇයි මුදල් අමාත්‍යාංශය මුදල් කොමිසමට කියන්නේ නැතුව මේක උල්ලංඝනය කළා, මේක වැරදි මාර්ගයෙන් මේ මුදල් අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කරන්නේ? ඒ නිවැරදි කිරීමක් තමයි අපි කළා තියෙන්නේ. ව්‍යවස්ථාවේ තියෙන ආකාරයට අපි මුදල් වෙන් කළා තියෙන්නේ.